ධම්මස්සවන කාලෝ අයං භදන්තා Buddhasse loka dhammehi cittaṃ yassena kampati asokhaṃ virajaṃ khemaṃ etaṃ mangala muttamaṃ ti ශ්‍රද්ධාවන්ත පින්නතුනි සුමලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් කෝටි ලක්ෂයක් දෙවියන් බ්‍රහ්මයන් රහත් ඵලයේ පිහිටුවමින් අසංඛේයයක් දෙවියන් බ්‍රහ්මයන් සෝවාන් සකදාගාමි අනාගාමි යතමාර්ග ඵලයන් පිහිටුවමින් දේශනා කළ මහා මංගල සූත්‍රයේහි අවසාන මංගල ධර්ම සතරක් දැක්වෙන ධාතාවක් මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන් තෙදිනි. මහා මංගල සූත්‍රයේ බෞද්ධයන් හැම දිනෙකම දන්න සාමත්ම භාවිතා කරන එවාගෙම ගෞරවයෙන් භාවිතා කරන සූත්‍ර දේශනාවක්. මහා මංගල සූත්‍රයේ පිළිබඳව අනේක වාර ධර්ම ශ්‍රවණය කළ ඇති. මේ දේශනාවෙන් අපි බලාපොරොත්තු වන්නේ මේ කෝටි ලක්ෂයක් තරම් විශාල පිරිසක් රහත් ඵලයේ පිහිටීමට අසංඛේය ගණන් පිරිසක් මඟඵලන් නිවන් සොයත පැමිණීමට හේතු වූ භාවනා මාර්ගයක් ගැන හැඳින්වීමයි. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශූසේ සද්ධර්මයෙන් එක වචනයක්වත් නැත භාවනාට අදාළ නොවන කියන එක අට කතාවල සඳහන් වෙනවා. දීගණිකායේ මහා සතිපට්ඨාන සූත්‍ර අට කතාවේ දැක්වෙනවා මෙන්න මේ වගේ වගන්තිය. කම්මස්ථාන විනිම්මුත්තාහි ධම්මදේශනා නාම නත්ති. කර්මස්ථාන භාවනාවකින් තොර ධර්මදේශනාවක් නම් නැත. ඒක හොඳට පැහැදිලි කාරණයක්. ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේදී අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් වුනේ, ඒ වගේම අසංඛේයයක් පිළිස සෝවාන් වුනේ, 10 කෝටියක් ධර්මයන් රහත් වුනේ ඒ දේශනයේ භාවනාවක් වන බැවිනි. එතමනක් නෙමෙයි දේශකයන් වහන්සේට පවා ධර්ම දේශනාව භාවනාවක් වෙනවා. කර්මස්ථාන කියන්නේ භාවනාවක්. ඒ නිසා දැන් මේ මහා මංගල සූත්‍රයේ පිළිබඳ බොහෝ දෙනෙක් පිරිතක් වශයෙන් භාවිතා කරන අතර ඒක භාවනාත් නගන්නේ කොහොමද කියන එක දැනගෙන සිටුනොත් මේට වඩා ප්‍රයෝජන ගන්න පුළුවන්. එනිසා අපි මේ සුවල්ප වේලාවක ධර්ම කතාවේදී මහා මංගල සූත්‍රයේට ඇතුළත් වෙන මංගල්‍ය ධර්ම 38 භාවනා ස්වરૂපයෙන් භාවිතාක නැති දැන හැඳින්වීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. එය කතපාඩම් කර ගැනීමට නොවේ, එය ඇත්තා වූ අර්ථ සම්පත්තියේ තේරුම් ගෙන ඒ අනුව සමාජයේ බහත ගැළපෙන වචන වලින් මේක භාවනාවක් ඇති නිතර භාවිතා කරන ලෙස අපි කරුණාවෙන් සමත ආරාධනා කරනවා. දැන් මේ මහා මංගල සූත්‍රය දේශනා කරන්න හේතු වූ නිදානේ කවුරුද දන්නවා? අපි ඒ ගැන කාලය ගන්නේ නැහැ. විශේෂයෙන්ම බුද්ධෝත්පාදයට කලින් අවුරුදු 12කට පමණ පෙර ලෝකෙෙහි මේ මංගල්‍ය කියන ප්‍රශ්නය පැන නැගුණා. මනුලොවෙන් දඹදිව්තලෙන් හටගත්ත මේ මංගල්‍ය ප්‍රශ්නය දෙව්ලෝ බඹලෝ දක්වා දසදහසක් වට පැතිරුණා. එයින් මිනිස්යන්ද දෙවියන්ද බ්‍රහ්මයන්ද කොටස් 3-4කට බෙදලා ගියා. නමුත් කිසි කෙනෙකුට මේක සාර්ථක විසඳුමක් ලැබුණේ නැහැ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ පහළ වී සරත්නෝර දෙව්රම් මහා විහෙර වැඩ ඉන්න දවසක සතරවරම් දෙවියන් විසින් සක්දේව රජතුමාණන්ට මේ මංගල්‍ය ප්‍රශ්න ඉදිරිපත් කළා. සැබවින්ම සක්දේව රජතුමා ඒ පිළිබඳව දැනගෙන සිටියා. එතුමාට ඕන වුණා මේ සම්බන්ධව දසදහසක් කළ දෙවියන් බ්‍රහ්මයන් එකතුව ගොස් ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ විසඳවා ගන්නට. එනිසා ඒ විදිහේ සතරවරම් දෙවියන්ගේ ආරාධනාවෙන් සක්දෙව රජතුමාගේ සංවිධායකත්වයෙන් දසදහසක් සත්වලින් දෙවියන් බ්‍රහ්මයන් සරත්නවර ජේතවනාරාමයේ පැමිණියා මංගල්‍ය ප්‍රශ්නය නිසිසේ විසඳගන්න. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දිනචරියාවේ තියෙනවා පංචවිධ බුද්ධ කෘත්‍යය කියලා කොටස් පහක්. එයින් කාත්‍රී මැදියම් කාලයේ වෙන් කරගෙන තියෙන්නේ දෙවියන් බ්‍රහ්මයන් නාගසුපර්ණාදී අමනුෂ්‍යයන් වෙනුවෙන් උන්වහන්සේගේ දිනචරියාවේ ඉතාම ස්වල්ප වේලාවක් තමයි කය සැතැප් වීමට ගන්නෙ. ඒ කියන්නේ ඔරලෝසු පහෙන් සෑකුත් විනාඩි 20යි සරුවක් යන්වහන්සේ දවසකට සැතපෙන්නේ. මොනතරම් සේවයක් ලොවට සැලසෙන යද්ද උන්වහන්සේ උදේ පාන්දර කොටස් තුනකට බෙදා ගන්නවා. ඒ කියන්නේ ඔරලෝසු පහෙන් රාත්‍රියේ 2:00 සිට 6:00 දක්වා කාලයේ කොටස් තුනකට බෙදා ගන්නවා සෑකුත් විනාඩි 20 බැගින්. රාත්‍රි 2:00 සිට 3:20 දක්වාම සක්මන් භාවනාවෙන් සමාපත්තිය විඳිනවා. ඒ මොකද දවසේ වැඩි වාරයක්ම නිතියද නිරියාවෙන් හිඳියේ නිරියාවෙන් වැඩි හිටිය නිසා සක්මනේ යෙදෙනවා පැයකුත් විනාඩි 20ක්. ඊළඟට රාත්‍රියේහි 3:20 සිට 4:40 දක්වා කාලයේ පමණක් දකුණු ඇලයෙන් සිංහ සෙයියා ආන කාර්යයේ සැතපී වදාරනවා. නැවත 4:40 සිට ඉර උදාවන තුරු 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමවතර සමයදී බුදු ඇසෙන් දස දහසක් ලෝක ධාතු බලව දරනවා. මේ අනිවාර්ය දිනතාව. ඊළඟට උදෑසනදී භික්ෂූන් වහන්සේලා රැස් වෙනවා මණ්ඩල මාලයේට. ඒ කියන්නේ සරුවක් ඥාන් වහන්සේ ධර්ම දේශනා කරන ශාලාවට. එතෙන්දී ඒ සංඝ පිරිතට සුගතෝ වාදයෙන් ආවාද දීලා පින්දපාත චර්යාවට සූදානම් වෙනවා. එකලාව හෝ පිරිස පිරිවරාගෙන හෝ පින්දපාතයේ වැඩම කරවලා දන් වළඳලා භුක්තාන මොදනා දේශනා නිමවා ගන්ධ කුටියට පැමිණ සමන් වහන්සේ නැවත භික්ෂූන් එකතු වෙන තුරු සමවත් වූයෙන් විවේකව ගත කරනවා. භික්ෂූන් වහන්සේලා පින්දපාතෙන් හැරි නැවතත් ආවාද ලබා ගැනීමට දවල් 12ට සමන පැමිණ වේලාවේදී සුගතෝ වාදෙන් ආවාදදී ඒ සංඝ පිරිස පිටත් කර යවා නැවතත් බණ ඇසීමට පිරිස එකතු වෙන තුරු සමන් වහන්සේ සමවත් වූයෙන් වැඩ ඉන්නවා. දවල් 1:00-2:00 පමණ වේලාවේ උදේවරුේ දම් පින්කම් කළ බෞද්ධයෝ බණ ඇහිමිට විහාරස්ථානයේ සැමෙනවා ලක්ෂ ගණන් සෙනඟ. ඒ ඇට ඉර බැස යන තුරු පමණ සංඝාවේ විශේෂ ධර්ම දේශනා පවත්වනවා. කිරිස නැගී ගියාට පසුව අනදමා හිමියන් වහන්සේ වැනි උපස්ථායකයන් වහන්සේලා පිළියෙල කර දෙන උණුසැන් සිසිල් තැන් වලින් ගතසනුතලා නැවතත් භික්ෂූන් වහන්සේලා තනින් තනින් සමන එකතු වෙන තුරු 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමවතර සමයදී ඉන් අනතුරුව දසදහසක් වල කෙළවරේ පටන් ගන්ධ කුටියේ දක්වාම බුදු ඇසින් ලෝවිමසා බලනවා. මේ බුදු ඇසින් බලන්නේ එදවස් මගඵල නිවන් ලබන්න සුදුස්සන් ධර්ම දේශනා කළ යුත්තන් දමනය කළ යුත්තන් අනුශාසනා කළ යුත්තන් තෝරා ගැනීමයි. නැවත භික්ෂූන් වහන්සේලා දවල් කාලයේ කමඨම් භාවනා වඩා බණ ඇසීමට කමඨහන් පිරිසුදු කර ගැනීමට මණ්ඩල මාලයට එකතු වෙනා ධර්මශාලාවට එකතු වෙනවා. ඒ සංඝ පිරිස වෙනුවෙන් රාත්‍රියේ 10 දක්වා සරුවක් යන් වහන්සේ කාලය ගන්නවා. ඒ සංඝ පිරිසගේ ප්‍රශ්න විසඳනඳ එවාගෙම ආවාද අනුශාසනා කරන්න භාවනා කමඨහන් කියා දෙන්න සමාජ ජාතක දේශනා පවත්වන්න සමාජ විනය ශික්ෂාපද පනවන්න මේ ආදි කරුණ වෙනුවෙන් රාත්‍රියේ 10 දක්වා කාලය ගෙවනවා. බලන්න මොනතරම් අතරක් නැර සරුවක් යන් වහන්සේගේ සේවයේ සිදුවලා තියෙනවද කියලා. ඊළඟ තුන් වහන්සේ රාත්‍රියේ 10 සිට 2 දක්වා විදිහේ දෙවියන් බ්‍රහ්මයන් නාමසුපර්ණයන් සිද්ධ විද්‍යාදරයන් අසුරයන් ආදීන් වෙනුවෙන් කාලය ගෙවනවා. ඒ වෙලාවට දස දහසක් සක්වලින් දෙවියෝද බ්‍රහ්මයෝද නොයෙක් විදිහේ දහම් ගැටළු ගොසාගෙන එනවා විසඳගන්න. ඉතින් එදා දවසේ සැමිනියා එසේ මෙසේ පිරිසක් නෙමෙයි ඉදිකතු මලක් තරම් තැන 60, 70, 80 තරම් සියුම් ආත්මමවාගෙන මේ අහස තලයේහි ඒ දෙවියන් බ්‍රහ්මයන් බණ ඇහිමිට පැමිණ සිටියා. ඒ සරුවක් යන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා වික්ෂ ප්‍රතිබල දක්ෂ දේවතාවේ ප්‍රශ්න ගාථාවක් ඉදිරිපත් කළා. බහූ දේවා මනුස්සාච මංගලානි අචින්තයං ආකංක මානසුත්ථානං බ්‍රූහි මංගල මුත්තමං. ගෞතමයන් වහන්සේ බොහෝ දෙවියෝද බොහෝ බ්‍රහ්මයෝද බොහෝ මිනිසයෝද

මුහුණට දහඩිය වැටි උතුරු සළුවේ මුහුණ පිට දැම්මා. ඒ වෙලාවේ තේරුණා මේ දහඩියෙන් සිලුපේති උතුරු සළුව මේ සිලුපුනේ ශරීරයේ අසුබයි පිළිකුලයි කුණප කොටසක් නේද කියලා හිතට වැටුණා. මේ පෙර වාසනාවත හිතට යෝනිසෝ මනසකාරයේ පහළ වූ හැටි මෙන්න මේ කියන අරමුණ තමයි එදා රහත් සෙන්දුන් වහන්සේට හේතු වුනේ. ඒ වාගේ අර මංගල සූත්‍රයේ අසු පමණින් මඟඵල නිවන් ලැබුණේ ඒ දෙවියෝද බ්‍රහ්මයෝද පූර්ව බුදුසසුන්ෙහිදී බුදුසාසනයන්ෙහිදී මහා මංගල ධර්ම භාවනාත්මකව පුරුදු කරගෙන තිබුණා. ඒ වාගේ අපිත් මේවා භාවනාවෙන් පුරුදු කරගෙන සිටියොත් අපටත් කවදාහරේ මේ මංගල ධර්ම අසු පමණින් මඟඵල නිවන් ලබන්ට හේතුවක් වෙනවා. එනිසා අපට ලැබෙන හැම දහම් පදයක්ම යෝනිසෝ මනසකාරයෙන්ගෙන නුවණින් මෙනෙහි කරමින් භානාත් නඟ නැටේද පුරුදු වීම වැදගත් වෙනවා. එනිසා දැන් මේ මහා මංගල සූත්‍රයේ තියෙන කරුණිත ඉස්සලා අපි හදාරමු. ඒ කරුණිතානේ ඉන්න තුරුව මේක භාවනාත් නඟ නැටි තේරුම් කරගනිමු. මේ දේශනාවේ සඳහන් වෙනවා ගාථා පෙළෙහි මංගල්‍ය ධර්ම 38ක්. මේ මංගල්‍ය කියන්නේ කුමක්ද? අද කාලේ මංගල්‍ය කියන වචනේ බොහෝ තෙයින් භාවිත වෙන්නේ ලෞකික දෙයකට පමණයි. විවාහ මංගල්‍ය, ඒ වගේම වෙනත් වෙනත් මංගල්‍ය වචන පාවිච්චි වෙන්නේ ලෞකික දෙයකට පමණයි. නමුත් මේ මංගල කියන වචනය ලෞකික ලෝකෝත්තර අභිවෘද්ධි කර සියල්ලට සාධාරණ වචනයක්. ඒ කියන්නේ පාපයන් නැසන, පිරිහීම නැසන, පිරිහීම නැති කරන, ජීවණය ඇති කරන, ජීවණයට දොර හරින දේ තමයි මංගල්‍ය මංගල්‍ය කියලා කියන්නේ. සුභ යහපත් දෙයක. එතකොට මෙහිදී මේ මංගල කියන වචනයෙන් කියවෙනවා කරුණු 38ක්. එමනවාද පළවෙනි කාරණය මේ මාතෘකා කළ ගාථාවේ අසේවනාච බාලානං පන්දිතානංච සේවනා පූජාච පූජනීයානං ඒකං මංගල මුත්තමං. කරුණු තුනක් මෙතන දැක්වෙනවා. අසේවනාච බාලානං ඒකං මංගල මුත්තමං. පන්දිතානංච සේවනා ඒකං මංගල මුත්තමං. පූජාච පූජනීයානං ඒ සම්මංගල මුත්තමං කියන මේ මංගල වචනේ පද තුනටම සම්බන්ධයි. බාලයන් පාප මිත්‍රයන් අසත්පුරුෂයන් ද්‍රෝහී පුද්ගලයන් ආශ්‍රය නොකිරීම. එතන පුද්ගලයන් පමණක් නෙමෙයි. බාල පුද්ගලයන්ොත් බාල ක්‍රියාවන්තනේ පාප ක්‍රියාවනොත් පාප වචනෙන්ොත් පාප චේතනාවනොත් ආශ්‍රය නොකිරීම. පාප ක්ලේශයෙන් ආශ්‍රය නොකිරීම අසේවනාච බාලානං කියන වචනයට අතුල් වෙනවා. ඒ කියන්නේ පුද්ගලයන් වශයෙන් බාල පුද්ගලයන් හැටියට හඳුන්වන්න තියෙන්නේ පාප ක්‍රියාවන්, පාප චේතනාවන්, පාප වචන, පාප ක්ලේශයන් ඇති సంతානයි. ඒ වගේ సంతාන වලින් වැළකීමේ කියනකොට පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් වැළකීමත්, ඒ පුද්ගලයන්ගේ සතු පාප ක්‍රියාවන්ගෙන් වැළකීමත් පාප වචනයෙන් වැළකීමත් පාප චේතනාවෙන් වැළකීමත් පාප ක්ලේශයෙන් වැළකීමත් සියල්ල අසේවනාච බාලානං කියන ඵලෙමිනේ මංගල ධර්මයට කියවෙනවා. ඒකෝත් එයින් පැහැදිලි වෙන්නේ යම් කෙනෙක් එවාගේ බාල පුද්ගලයන්ගෙන් බාල පාප ක්‍රියාවන්ගෙන් පාප වචනයෙන් පාප සිටිවිලි වලින් පාප චේතනාවලින් පාප ක්ලේශයෙන් වැළකී සිටිනවා නම් ඔහුට දිනුව සැලසෙනවා. ඔහුගේ පිරිහීමක් වන්නේ නැහැ. ඔහුට නියම නිසිමඟ නැත්නම් ජීුණුවේ දොරට ඇරෙනවා. පිරිහීමේ දොරට වැහෙනවා. එනිසානේ අප මහා බෝසතාණන් වහන්සේ අර අකීර්ති බෝධිසත්ව කාලයේ සක්දේව රාජ ඉදිරියේ කියලා තියෙන තමන්ගේ ප්‍රාර්ථනාව බාලන්න පස්සේ නැතුනේ නෙත බාලේන සංවතේ බාලේන අල්ලාප සල්ලාපන්න කරේ නැසරෝතේ අඥාන සත්පුරුෂේ බාල පාපි මිත්‍රයන් ගැන අහන්ත නොවේවා, දකින්ත නොවේවා, ආශ්‍රය කරන්ත නොවේවා, කතා කරන්ත නොවේවා, ඒ ඇගේ කතාවක් මට ප්‍රියමනාප නොවේවා. ඊවස්සය සබ්දුර ජහවා, ඇයි ඉච්ඡර බාලයාට අප්‍රිය අප්‍රසන්න? ඒ දිනාවේ අකීස බෝසතුන් වහන්සේ කිව්ව බොහෝම ලස්සන පැහැදිලි තේරුමක්. අනයන්නේ ඇති දුන්නේ දෝ, අදුරායන් නියෙන් දෙති දුන්නේයෝ තෙයතෝ හෝති සම්මාබුද්ධෝ ප්‍රකෝප්පති. යෙනියන්තෝ නජානාති සාධිතස් හදස්නම්. ඒ කියන්නේ බාල පාප මිත්‍රයා නොමග යනු ආශ්‍රය කරන නොමගතම හරවනවා. ඒ වගේම අයහපත් දේ යහපත් හැටියට පිළිගන්නවා. යහපත් දේ අත්හරිනවා පිළිකුල් කරනවා. ඒ වගේම ඔහුට ආවාදයක් අනුශාසනාවක් කලියට වහාම සිටිනවා. ධර්මයක් විනයක් ඔහු දන්නේ නැහැ. ඔවුන්ගෙන් වැළකී සිටීම මා බලාපොරොත්තු වන නිවන් ගමනට උපකාරයක්. මේ නිසා පාප මිත්‍රයන්ගෙන් වැළකීම අවශ්‍ය බව බෝසතුන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ නිසා මේ පළවෙනි මහා මංගල සූත්‍රයෙන් කියවුනේ අත්හරියුතු ධර්ම කොටසක්. පුද්ගලයන් වශයෙන්ොත්, ඒ වගේම ක්‍රියාවන් වශයෙන්ොත්, වචන වශයෙන්ොත්, චේතනා වශයෙන්ොත් හිතේ අපිරිසුදු ක්ලේශයන්ගේ වශයෙන්ොත් අත්හරියුතු දේවල් අසේවනාච බාලානං කියන පළවෙනි මංගල්‍ය ධර්මයෙන් කියවුණා. දෙවැන්නේ කියවෙන්නේ පන්ති සානංක සේවන. කල්‍යාණ මිත්‍රයන් සේවනය කිරීම. කල්‍යාණ මිත්‍රයන් කියන්නේ නිති පන්ති දකින, පොහොයත් සීල දකින, එවාගෙම සද්ධා සම්පන්න, සීල සම්පන්න, සෘත සම්පන්න, ත්‍යාග සම්පන්න, ප්‍රඥා සම්පන්න, ඉවසිලිවන්ත, කරුණාවන්ත, පරෝපකාරී කෙරෙහි හිත ඇලුණු, අනුන්ගේ දුකෙහිදී හිත උණුවෙන, එවාගෙම නිතරම සමාජයේ සැපයට වඩා අනුන්ගේ සැපයට කැමැති, අනුන්ගේ සැප දිනුව කැමැති, මේ වාගේ සත් ගුණ ඇති උතුමන්ද කියනවා කල්‍යාණ මිත්‍රයෝ. එයින් මුල් තැනගන්නේ ලෞතුරා බුදුරයන් වහන්සේලා. දෙවෙනි තැන ගන්නේ රහතේ බුදුරයන් වහන්සේලා. තුන්වෙනි තැන ගන්නේ රහතන් වහන්සේලා. ඉන් මෙහා දෙමව්පියන් ගුරු උතුමන් සියල්ලෝම කල්යාණ මිත්‍රයන් හැටියට ගන්නේනවා. එතකොට ඒ කල්යාණ මිත්‍රයනොත්, කල්යාණ ක්‍රියාවනොත්, කල්යාණ වචනත්, කල්යාණ චේතනාවත්, කල්යාණ උතුම් ගුණ ධර්මත් අපි අනුගමනය කරනවා නම් ඒකට කියනවා පන්දිතානංච සේවන. ඒ වගේ කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්නට කවදාකවත් පිළිහිමක් වෙන්නේ නැහැ. මෙලව දුණුව, පරලෝ සුගතිය, සාන්ත නිවනක් සිද්ධ වෙනවා. ඒ නිසා ඒක මංගල ධර්මයක්. අපි ඉති බෝධිසත්වයන් වාසයේ පිළිබඳවත් සමංගේ සතුමක් කියලා තියෙනවා. ඒකෙන් තේනවා මේ බෝධිසත්ව කාලයේ පවා මේ වුණ වහන්සේ බලවත් අදිස්ථානෙන් පුරුදු කරගෙන ආ බව. ධීරං පස්සේ සුමේ ධීරං, ධීරේන සහ සංවසේ ධීරේන අල්ලාපසල්ලාපං සංකරේ සන්තුරුතේ. සිල්වත්, ගුණවත්, නැනවත්, උදාාර අදහස් ඇති, ප්‍රණීත අදහස් ඇති, කල්යාණ ගුණ ඇති සත්පුරුෂෝත්මයන් ගැන මට අහංගත් ලැබේවා, දකින්සත් ලැබේවා, ආශ්‍රය කරන්සත් ලැබේවා, කතා කරන්සත් ලැබේවා, එවන් උතුමන්ගේ වචනය මට ප්‍රියමනාප වේවා. මේ උන්වහන්සේගේ පැතුම. සද්දුරජාන ඇයි ඉස්සර කල්යාණ මිත්‍රයාටම ලැබී? උන්වහන්සේ කිව්වා කල්යාණ මිත්‍රයා සුමඟ යන්නේ ආශ්‍රය කරන්න හරවන්නේ සුමඟට. අයහපත් දේ අයහපත් හැටියට දැන ඒකත් හරිනවා. යහපත් මඟ අනුගමනය කරනවා. ආවාදයක්, අනුශාසනාවක් තුන්විතේ දොහොත් මුදුනේ පිළිගන්නවා. ධර්මයේ විනය ඔහුට තේරෙනවා. එවැන්නෙකුගේ ආශ්‍රය මෙලව පරලව දෙලව දූනුවට හේතුවක් වෙනවා කියන එක පහදා දුන්නා. මෙන්න මේක නිසා කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම මෙලව දූනුව පරලව සුගතේ සාන්ත නිවනට හේතු වෙන මහා මංගල ධර්මයක්. තුන්වෙනි කාරණේ පූජාචේ පූජනීයානම්. මෙතන පූජා කියන වචنين කියන්නේ ගරු කටයුතු බවයි. පූජ යජ පූජ කියන මේ භාපියෙන් නිකන් සදයන්ගෙන් ගැනෙන්නේ ගරු කිරීමයි. දැන් අපි බුද්ධ පූජාව, ඒ වගේම පහන් පූජාව, මල් පූජාව, සුවඳ පූජාව, ඔය වගේ පූජා කියන වචනේ කියෙන්නේ ගරු කිරීමයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේට පහන් දල්වනවා. මේකට කියන පහන් පූජාව. ඒකනේ පහනින් ගරු කිරීමයි. ඒක පරිත්‍යාගයෙන් නෙමෙයි ගරු කිරීමයි. අපේ පහණින් සරුවක් යන වහන්සේට වැඩක් නැහැ. උන්වහන්සේට අපේ පහණින්වත්, සුවඳින්වත්, මලෙන්වත්, එහෙම නැත්නම් කොඩියෙන්වත්, ගිලන්පසෙන්වත් වෙන දෙයකින් වැඩක් නැහැ උන්වහන්සේට. අපි කරන්නේ ගෞරව කිරීමක්. උන්වහන්සේ ජීවමානව සිටි අවස්ථාවක නම් ඒ අපේ ගෞරවය අපි ඕජයට පවත්වනවා. ඒක නැවත සංකේතවත් කරමින් අනුස්සති භාවනාවක් වැඩෙන්නටයි මේ බුද්ධ පූජා පවත්වන්නේ. යාඥාවක් එහෙම නෙමෙයි. එතකොට ඒ කියන බුද්ධ පූජාවනි පූජා වස්තු කතා වලින් අපිට තේන්නේ ගෞරව කිරීමයි මේ පූජා කියන වචنين ගන්නේ. එතකොට ගෞරව කටයුතු උතුමන් නම් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා, සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලා, දෙමව්පියන් ගුරු උතුමන්, කලණ මිතුරන් සියල්ලෝම ගරු කටයුතුයි. ඒ වගේම මේ උතුමන් වෙනුවෙන් තියෙන සංකේත වස්තුත් ගරු කටයුතු වෙනවා. බුද්ධ මන්දිරය, සෛත්‍යරාජන් වහන්සේ, බෝධීන් වහන්සේ යථාපරිසෙන් බෝ පත්නේට පවා අපි ගරු කරනවානේ, බෝ මුලට පවා ගරු කරනවානේ. ඒ ගෞරව කිරීම තමයි පූජාට පූජනීයනම් කියන්නේ. එනිසා ඒ පිළිය යුක්තා වූ පූජනීය උතුමන් වෙත කයින් වචනින් සිටිනුත් ගෞරව සම්ප්‍රයුක්තව පවතිනවා නම් ඒක පූජාවක්. ඒ පූජාව මෙලව දුණුව පරලෝ සුගතිය සාන්ත නිවනගෙන දෙන්න බැගින් මහා මංගල ධර්මයක් වෙනවා. මෙන්න මේක නිසා මේ කරුණු තුන ඒ සම්මංගල මුත්තමං කියන එක වචනේම ගොනු කරලා පෙන්වනවා. ඊළඟට දෙවෙනි ධාතාවෙන් කියන කරුණු තුනක්. පති රූප දේශ වාසෝචේ කුබ්බේච කත පුඤ්ඤතා අත්ථ සම්මාපනි දිත ඒ සම්මංගල මුත්තමං. ඒ කියන්නේ සිල්වත් ගුණවත් කල්යාණ මිත්‍රයන් ඇතුළත් ඇත්තවෝ වාසය කරනව ප්‍රදේශයක්. ඒ වගේම දන් දීම, සිල් දැකීම, භාවනා කිරීම, බණ ඇසීම ආදී ආගමික වතාවත් වලට සුදුසු පරිසරයක් ඇති ප්‍රදේශයක. කොටින් මෙතනෝ නම් තුනුරුවම් පවත්නා ප්‍රදේශයක උපදිනවා නම් ජීවත් වෙනවා නම් ඒක පතුරුූප දේශ වාසය. ඒ කියන්නේ දකින්ද අහන්ද ආශ්‍රය කරන් ලැබෙන කල්යාණ මිත්‍රයන්. දන් දෙන, සිල් දකින, භාවනා කරන, මෙත් වාදන, ගුණ වාදන සත්පුරුෂයන් ඉන්නවා නම් ඒ ප්‍රදේශයේ කල්යාණ මිත්‍රයන් වාසය කරන ප්‍රදේශයේ පතිරූප දේශ වාසය. ප්‍රතිරූප දේශ වාසයේ ඉන්නකොට සමාත ඉදිරිපත් වෙන සියලු ගැටලු සියලු ප්‍රශ්න විසඳ ගන්න පහසුවක් වෙනවා. ඒ වගේම සමාත ගෙලි ගෙලි යන දවසින් වැඩි ප්‍රමාණයක් මෙලව දුණුවත පරලෝ සුගතියට සාන්ත නිවනට වෙන් කර ගනිමින් සමාගේ ජීවිතෙන් උසස්ම අර්ථයක් නෙලා ගන්න පුළුවන් වෙන්නේ පතිරූප දේශ වාසයක සිටීමෙනුයි. ඒක පළවෙනි මංගල කාරණයක්. එතකොට ප්‍රතිරූප දේශ වාසයක වාසය කිරීමෙන් සමාත මෙලව දුණුවත් පරලෝ සුගතිය සාන්ත නිවනත් ඒකාන්තයෙන් සැලසෙනවා. නිසායක මංගල ධර්මයක්. දෙවෙනි කාරණේ තමයි කුබ්බේච කත පුඤ්ඤතා. ඒ කියන්නේ හැම සත්‍යයකම කළපින් ඇත්තෝ. නමුත් ඒක මතු කරගන්නට ඕනේ. කළපින් ඇති බව හැමෝටම තියෙනවා. ඒවා යටපත් වෙලා තියෙනවා. ඒක මතු කරගැනීමේ උපාය මාර්ගයක් තියෙනවා. ඒකට කියනවා සම්මා ප්‍රයෝග සිද්ධි. සම්මා ප්‍රයෝග. සම්මා ප්‍රයෝග කියලා කියන්නේ අපි තුන්දර සංවර කරගෙන තුන්දරින් දුසිරිත දුරු කරමින් සුසිරිත වල හැසිරෙනවා නම් ඒකට කියනවා ප්‍රයෝග කියලා සම්මා ප්‍රයෝග. මේ සම්මා ප්‍රයෝග කරන කොටයි පෙර කරන ලද තින්ඵල මතුවෙන්නේ. මේ දෙතුනක් වශයෙන් අපි ගන්නවා නම් දිනක් අජාසත් රජුරෝ බුදුරජාණන් වහන්සේගෙන් ඇහැවා. පළමුව දවසේම ස්වාමිනිනි බුද්ධ ශාසනයෙහි පරිදි වුණාම සාමාන්‍ය ඵල කියන්නේ පරිදි වීමේ අනුසස්තිය වෙනවාද කියලා. ඒකෙන් ඵලයක් මෙලව ලැබෙනවාද? සාන්දෘෂ්ටික ඵලයක් මෙලව ලැබෙනවාද? බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සනට කරුණු පහද දුන්නා. එයින් පළමිනේ කාරණේ තෙන්නා ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් ඇහැවා මහරජේ උදේ රජේ 16 උදේ රජේ ගෙවල් වල රජ මන්දිරය හරි 16කම් කරන 16 මේ ශාසනේ පැවිදි වුණා කියලා හිතන්නේ පැවිදි වුණා මොකද කරන්නේ අනේ ස්වාමීනි මම ගිහින් පා අල්ලන වඳිනවා රටක පියතුල වඳිනවා මම සිව්පතෙන් පරිත්‍යාග කරනවා මම ආරක්ෂා සංවිධාන සැලසෙනවා අයමත් 16කමට ගන්නවාද නෑ ස්වාමීනි මම බොහෝම ආදරයෙන් ගරුත්වයෙන් ඒ ස්වාමීන් වහන්සේට සැලකෙනවා මහරජේ මින්න බලන්ද ප්‍රයෝග සම්මා ප්‍රයෝගයේ නිසා කියන යහපත් පිළිවෙත නිසා පුජ්‍යලයාගේ පෙරපින් මතුවෙච්ච හැටි 16 දාසකම් කරපු පුජ්‍යලයා සතුන්ගතව පැවිදුණාම සතේ මහරජුරුවන්ගෙන් හඳුන් ලබන්නේ සුදුසුනා නේද මේක සාන්දෘශ්‍යක ශ්‍රමණ ඵලයක් මේ වාගේ සත්‍ය මේ ආශයක් පහද දුන්නා මේ රටේ අයබදු ගෙවෙන මිනිස්සු අයබදු ගෙවෙන මිනිස්සු පැවිදුණා පැවිදිනකොට මහරජු රෝ ගිහිල්ලා නැවත එතනට ආපසු ගිහිගට ගන්නවාද? ඔහුගේ ආදායම් බදු අය කරනවාද? නැහැ මම බොහොම ගරු කරනවා වඳිනවා සිව්පතෙන් පූජා කරනවා. ඒවත් සාන්දෘතික සාමාන්‍ය ඵල. මේ වාගේ අර සම්මා ප්‍රයෝග කියන උතුම් පිළිවෙත් මඟ අනුගමනය කරනකොට ඕනෑම පුද්ගලයෙකුට පෙර කරන ලද පින්ඵල මතුවෙනවා. හැම මිනිසෙකුටම පින්ඵල තියෙනවා. ඒ කියන්නේ අපට හොඳ දයාසක්, හොඳ දෙසවනක්, හොඳ දයාසක්, හොඳ දෙපායක්, හොඳ සිරුරක්, හොඳ මනසක් මේවා ලැබිලා තියෙන්නේ නිකන් නෙමෙයි. පෙරසන් ලද මහා පින්කම් වල ඵල විපාකෙයි. ඒවා අපි නැවත නැවත අලුත් වැඩියක් කරගන්නට වර්තමාන වශයෙන් හිත නුවණින් හසුරුවමින් කියන්නේ යෝනිසෝ මානසිකාරයෙන් නුවණින් කල්පනා කරමින් කර්ම කර්ම විපාක තියෙන බව, මෙලව පරලව තියෙන බව, එවාගෙම කුසල් ලකුසල් වල ඵල විපාක තියෙන බව තේරුම් ගෙන අකුසලයෙන් වැළකී කුසල ක්‍රියාවන් ඉදුන්දරිය දෝනවා නම් ඒ සම්මා ප්‍රයෝග ප්‍රත්‍ය නිසා හෝත පින්ඵල මතුවෙනවා. ඒ පින්ඵල මතුවීම නිසා ඒක පුබ්බේසකත පුඤ්ඤතාව නිසා ඔහු මෙලව දුණු වෙනවා, පරලොව සුගතියට යනවා, කෙලවර සාන්ත නිවනට සපත් වෙනවා. මේක නිසා මංගල ධර්මයක්. අනික් කාණේ තමයි අත්ථ සම්මා පණිදි. අත්ථ සම්මා පණිදි කියන්නේ මෙතන අත්ථ හැටියට හඳුන්වන්නේ චිත්ත සංසානයයි. චිත්ත සංකානයේ සම්මා පණිදි යහපත්යේ පිහිටුවා ගැනීම. යහපත්යේ පිහිටුවා ගැනීම කියන්නේ අකුසල සිතිවිල්ලක් පහළ වෙන්නේ නැදී අකුසලස් වචනයක් කියවෙන නොදී අකුසල ක්‍රියාවක් සිදුවෙන නොදී සමාගයේ සිට ධර්මකාමී සිතක් ධර්මඡන්දය ඇති සිතක් ධර්මගරුත්වය ඇති සිතක් ධාමයට නැමුණු සිතක් බවට පත්කර ගැනීමයි මේක සා වැදගත් වෙනවා මේ ධර්මකාමීත්වය තියෙනවා නම් පුද්ගලයාම දායකවත් පිළිහෙන්නේ ආයතයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් ගුණයෙන් ධුවණයෙන් ධනයෙන් ධාන්‍යයෙන් කවදාකවත් පිළිහෙන්නේ මෙලව ජීුණු වෙනවා පරලව සුගතිගාමි වෙනවා කෙලවර සාන්ත නිවනට සපක් වෙනවා මෙසේක මංගල ධර්මයක් ඊළඟ ධාතාවේ කියවෙන මංගල්‍ය කරුණු හතරක් ඒ කියන්නේ බාහ්‍ය සත්‍යන්ත සිප්පංච දිනයෝ චසුසිකිතෝ සුභාසිතාසය වාචා ඒ සම්මංගල මුතුන ධර්මයේ පිළිපන්නට ඕනේ අපායට යන පාරෙන් වැළකි සතර අපායට වැටෙන පාරෙන් වැළකි නිවන් මඟට කාණේ තමයි දැහැමි ශිල්පියන් ප්‍රාණඝාතාදී පවක් නොවන ධාර්මික ශිල්පියන් ඉගෙන තියාගෙන ඒ අනුව දැහැමින් ජීවත් වෙන ඒකත් මෙලව පරලව සුභසිත සලසන මහා මංගල ධර්මයක් අනික සුවිනීත විනය සුවිනීත විනය කියන්නේ අපේ ජීවිතේ යම් කිසි රූලක යවන්නට ඕනේ අපේ ජීවිතේ තියෙනවා ගමන් මාර්ග ඕන තරම් එයින් අපි තෝරගන්නට ඕනේ අපායට යන පාරෙන් වැළකි සතර අපායට වැටෙන පාරෙන් වැළකි නිවන් මඟට සුගති මඟට යන රූල අපි ගමන් කරන්නට ඕනේ ඒ සඳහා තියෙනවා සංවර විනය කියලා උතුම් පිළිවෙත අපි දැන් පංච සීලය ආදිවස්තමග සීලය අෂ්ටාංග සීලය නවංග සීල දස සීල සාමනිර සීල කෝටියක් සංවර සීල ආදි වශයෙන් සක්නා සීලය පමණක් නෙමෙයි සදොර සංවර කර ගැනීම වශයෙන් ආත්ම දමනය කරගෙන සමාගේ ජීවිතයේ සංවර සීලී ජීවිතයක් බවට පමුණුවා ගන්නට ඕනේ වැඩිහිටියන්ගේ ගරුත්වය ඇතුව ධර්ම ගරුත්වය ඇතුව අනුන්ගේ හිංසාවක් වේදාවක් නොවන හැටියට සමාගේ ජීවිතයේ සංවර සීලීව පවත්වා ගන්නවා නම් මේකට කියන සුවිනීත විනය මේ මෙලෝදී වුණු පල්ල සුගතයේ කාන්ත නිවනගෙන දෙන මහා මංගල ධර්මයක්. ඒ වගේම සුභාසිතාචා වාචා. ඒක තමයි වැදගත් වෙනවා. අපේ මේ දෙතුලින් නිකුත් වන වචන පෙළ අනුන්ද වේදනාවක් නොවනසේ, මුසාවක් නොවනසේ, හේලමක් නොවනසේ, නපුරු වචනයක් නොවනසේ, හිස් වචනයක් නොවනසේ, සමන්තත් අනුන්තත් මෙලවටත් සරලවටත් දෙලොවටම වැඩදායක වන යහපත් වචනයක් සිහිනුවණින් කතා කරනවා නම් ඒකට තමයි සුභාසිත වචන කියන්නේ. සුවාසෝදාසක් ධර්මස්සන්දීමේ සුභාසිත වචන. මේවාට අනුව මෙලව පරලව දෙලොවට වැඩදායක වචන පාවිච්චි කිරීම සුභාසිත වචන. මේක මෙලව දුනෝ පරලව සුගතිය සාන්ත නිවනගෙන දෙන මහා මංගල ධර්මයක්. ඊළඟ ධාතාරයේ කියන හතරක් කරුණු. මාතා පිතූ පඨාණය, පුත්තදාර සංඝාය, අනාකුල කම්මන්තේ. මෞකේ දෙතල අපේ බ්‍රහ්මයෝ අපේ දෙවියෝ අපේ මුල් ගුරුවරු අපට බුදුරජාණන් වහන්සේ මෙන් සිටිත වෙන කල්යාණ මිත්‍රයෝ අපෙන් පුදසත්තා ලබන්නේ සුදුසු පින්කෙත මෞකියෝ ඒ මෞකයන් උදෙසා දරුවන් විසින් කරුණු පහකින් වන්දනා කිරීමක් වගේම යුතුයකම් පහක් ඉෂ්ට කළ යුතුයි කියලා සිගාලවාද සූත්‍රයේ කියලා තියෙනවානේ ඒ කරුණ අනුව පැවැතීම තමයි මාතා පිතූපස්ථාන පුත්ත දාරස්ස සංඝහෝ කියන මේක කොටස් දෙකකට බෙදෙනවා දූපුතුන්ගේ සැලකීම හා සමාගේ භාර්යාවට සැලකීම දූපුතුන්ගේ සැලකීම දෙමෝපියන් සතු යුතුයකම් පහක් තියෙනවා ඒ වෛශ්‍ය කිරීම ඒ වගේම ස්වාමි පක්ෂයේ විසින් භාර්යාව කිෂ්ඨ කළ යුතු යුතුයකම් පහක් තියෙනවා ඒ වෛශ්‍ය සිද්ධි කිරීම අනාකුලාච කම්මන්තා කියන්නේ නිත්‍යා ආජීවයෙන් තොරව දැහැමින් ජීවත් වීම මේ කරුණු හතර මෙලව දුර්ම පරල සුගතිය සාන්ත නිවනගෙන දෙන මහා මංගල ධර්ම හතරක් ඊළඟ ධාතාවෙත් තියෙනවා කරුණු තුනක් කරුණු හතරක් ඒ කියන්නේ දාන ධම්මචර්යා ඥාතකානංච සංඝෝ අනවජ්ජාන සම්මා ආමිෂ දාන ධර්ම දානයන් පුරුදු කිරීමත් ඒ වගේම දස කුසල ධර්මයට අනුවම ජීවත් වීමත් ඥාතීන්ද ආමිෂයන් සහ ධර්මයෙන් සැලකීමත් ඥාතීනවන සීළු ජනතාවට පරෝපකාර සඳහා වැඩහැකිරීමක් කියන කරුණු හතරද මෙලව දුනෝ පරල සුගතිය සාන්ත නිවනගෙන දෙන මහා මංගල ධර්ම හතරක් ඊළඟ ධාතාවේ තුනක් සඳහන් වෙනවා ආරති විරති පාපා මජ්ජපානාච සම්නිමෝ අප්‍රමාදෝච ධම්මේසු පාපයන් කෙරෙන්න දුරින්ම දුරවීමත් මජ්ජපානයෙන් සදාත වැළකීමත් එවාගෙම දාන සීල භාවනාදී ලෝවි ලෝතුරාසුව දින දින කුසල ක්‍රියාවන් කිරීමෙහි අප්‍රමාද වීමත් කරුණ තුන මෙලව දුනෝ පරල සුගතිය සාන්ත නිවනගෙන දෙන මහා මංගල ධර්ම තුනක් ඊළඟ ධාතාවේ තියෙන මංගල කරුණු පහ දාරවෝච නිවාතෝච සන්තුප්තිච කතඤ්ඤතාච කාලේන ධම්මසවන ගරු කපියු තුතුමන්ට ගෞරව කිරීමත් යතහත් තයත්නේ නිහතමානීව ජීවත් වීමත් ලද පමණින් තෘප්තිමත් සතුටු වීමත් කළගුණ සැලකීමේ ගුණයත් එවාගෙම බුදුබණ ඇසීමේ ප්‍රියමනාප භාවයත් කරුණු පහ මෙලව ජීවනව කර්ල සුගතිය සාන්ත නිවැගෙන දෙන මහා මංගල ධර්ම පහ ඊළඟ දාසාවේ හතරක් දේශනා කළා. ඒ කියන්නේ කාන්තිච සෝවචස්සතාච සමනානංච දසනං කාලේන ධම්ම සාකච්ඡා. සෑම අනිෂ්ඨ අරමුණක්ම සිහිනුවණින් ඉවසීම කියන කාන්ති. ඒ වගේම වැඩි හිතයන්ද සිල්වත් ගුණවත් උතුමන්ද සුවච කීකරුව දෙමව්පියන්ද සුවච කීකරුව පැවතීමත් සිල්වත් ගුණවත් උතුමන් වෙත ගෞරව සම්ප්‍රයුක්ත නෙත් ඇර දැකීමත් එවාගෙම සුදුසු අවස්ථාවන්හිදී බුදුබණ පිළිබඳව සාකච්ඡාවක් කරනු හතර මෙලව ජීවනව පරල සුගතිය සාන්ත නිවනගෙන දෙන මහා මංගල ධර්ම හතරක් ඊළඟට සඳහන් වෙන්නේ කරුණු හතරක් ඒ කියන්නේ සපෝච බ්‍රහ්මචාරියන්ට අරිය සත්‍යාන දසනම් නිබ්බාන සත්‍ය කිරියාසේ සපෝ කියන්නේ මෙතන ඉන්ද්‍රිය දමනය ඉන්ද්‍රිය දමනය උසාව කිරීමේ වීරියක් කියන දෙකම සපෝ කියන වචනින් කියවෙනවා බ්‍රහ්මචාරියන් කියන පදේ තියෙනවා තේරුම් 12 එයින් මෙතන ගැනෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන තීසිකා ගුණ පුරුදු කිරීමක් සීල සමාධි ප්‍රඥා අරිය සත්‍යාන දසනම් කියන්නේ ලෞකික ඥානිනුත් ලෝකෝත්තර ඥානිනුත් දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ කියන ආරි සත්‍ය අවබෝධ කර ගැනීම. නිබ්බාන සත්‍ය කියාට කියන්නේ ලෝකෝත්තර මාර්ගඵල චිත්තවලින් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර ගැනීම. එයින් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර ගැනීම ලෝකෝත්තර අවස්ථාවක්. ඒතොත් ඉතින් මේ මංගල ධර්ම මෙලව ජීවනව පරලෝ සුගතිය කාන්ත නිවනගෙන දෙන බැවින් මහා මංගල ධර්ම. ඊළඟ ගාථාවේ සඳහන් වෙන්නේ අන්තිම ඒ මා මාතෘකා කළ ගාථාවේ සඳහන් වෙන කරුණු හතරයි. පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං ගිරජං හේමං ඒ සම්මංගල මුත්තමං. ලෝක ධම්මේහි පුත්තස්ස ලෝකයේට කාටස් සාධන ධර්මතා අටක් තියෙනවා. ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක්. මේවා කොම ලෝකේ සෑම දිනාත්ම පෙරලියගෙන එනවා. එයින් ලාභ යස ප්‍රශංසා සැප කියන මේ හතරේදී ලෝභයෙන් කුජලයා කම්පණයටපත් වෙනවා. එවැදීම අලාභ අයස නිന്ദා දුක් කියන මේවාෙහිදී කුජලයා දේශයෙන් කම්පා වෙනවා. මේ දෙකටම හේතුව මෝහයයි. මෝහය නිසා ලෝභාගයෙන් කම්පණය වෙනවා. එවැගේම ලාභාගයෙන් කම්පණය වෙනවා. එවැගේම මෝහය නිසා අලාභ ආදීෙහිදී කම්පණය වෙනවා. යම් කෙනෙකුගේ සිත මේ කියන අතලෝ දහමෙහි නොසැලේන ලෝභයෙන්වත් දේශයෙන්වත් නොසැලේන කම්පණය නොවේ නම් ඒක මංගල ධර්මයක්. ඒක නික්ලේශ රහතන් වහන්සේලා කිස්තිරෝ පිටනවා. නමුත් බෞද්ධයන් වශයෙන් අප විසින් ඒක අනුගමනය කරමින් උත්සාහයෙන් පුරුදු කරගත යුතු දෙයක්. අතලෝ දහමෙන් කම්පා නොවන ශක්තිය ඒක මෙලව දුනෝ පරල සුගතිය සාන්ත නිවන පිණිස හේතු වෙන මංගල ධර්මයක්. අසෝකං ඒකනේ ශෝක වෙන තැන්වලදී ශෝක නොවි සිටියද ඒක රහත් ගුණයක්. රහත් වෙන තුරු පුරුදු කරන්නට ඕනේ. විරජං ඒ කියන්නේ අරමුණකදී කෙලෙස් උපදින ස්වභාවය. සදුරට ලැබෙන අරමුණවලදී කෙලෙස් උපදින්නේ අයෝනිසෝ මනසිකාරය නිසා. ඒ විදිහට අයෝනිසෝ මනසිකාරය රහතන් වහන්සේලාට නැහැ. නමුත් අප විසින් ඒ අයෝනිසෝ මනසිකාරයේ නූපදනාසේ පුරුදු වෙන්නට ඕනේ. කෙලෙස් නූපදන හැටියට. අනික තමයි හේමං. හේමං කියන්නේ නිර්භයතාවය. ලෝකේ භවෙන්න කරුණු හතරයි තියෙන්නේ අත්හානුවාද භය, පරානුවාද භය, දණ්ඩ භය, දුර්ගති භය. තමාම තමා කරගත්ත පාපයන් ගැන තමා භය වෙනවා. පරානුවාද භය කියන්නේ තමන්ට අනුන් කරන දෝෂ ආරෝපණයන්ගෙන් බයපත් වෙනවා. අර ඒ වගේම රජදරුවන්ගෙන් පාලකයන්ගෙන් ලැබෙන දඬුවම් නිසා භය ඇති වෙනවා. ඒවත් නැතත් හුස්ම ටික නැවතෙනකොට පරලෝදී විඳින්න තියෙන සතර අපා දුක ගැන භය වෙන්න සිදු වෙනවා අනාගතේ. මෙන්න මේකනේ සතරාකාර භය රහතන් වහන්සේට නැහැ. නමුත් අප විසින් ඒ සිව් ආකාර භය නොවන හැටියට ආත්ම දමනය කර ගැනීමෙන් නිර්භයතාව උදවා ගන්න පුළුවන්. මෙන්න මේ කරුණු හතරද මෙලව දුනු පරලෝ සුගතිය සාන්ත නිවනගෙන දෙන මහා මංගල ධර්ම හතරක්. දැන් මෙතන කියවුණා කණු 38. මේවා එකින් එක විග්‍රහ කරනවා නම් අපට මුළු දවසක් ඉවත් නිමෙන්නේ නැහැ. හැබැයි මේ අපි ආරාධනා කරන්නේ මේ කරුණ නැවත නැවත සාකච්ඡා කරමින් දහම් පොත්පත් කියවමින් මේ මේ අභ්‍යන්තරයට බැහැගෙන තම සමාගේ ජීවිතයේ මේ මංගල්‍ය ධර්ම දරාගෙන ඒ වායින් තමන්ගේ ජීවිතයේ සකවත් බවට පමුණවා ගන්න ලෙසයි. දැන් අපේ ප්‍රතිඥා පරිද්දෙන් මේ මහා මංගල සූත්‍රය කොහොමද සරල භාවනාවක් නගන්නේ කියන ගැන හඳුන්වනවා. ඒ මේ විදිහට අප විසින් සංස්කරණය කරගත්ත මංගල්‍ය අදිස්ථානයේ ඉදිරිපත් කරනවා. කවුරු සාද සාවධානව සමන් දෙන්න. සුමිහිරි නිවන් සැපතින් සැනසෙනු පිණිස මම පාප මිත්‍රයන්ගෙන්ද පාප ක්‍රියාවන්ගෙන්ද පාප වචනයෙන්ද පාප චේතනාවෙන්ද පාප ක්ලේශයන්ගෙන්ද සදහත වලකින් නිමි කල්යාණ මිත්‍රයන්ද කල්යාණ ක්‍රියාවන්ද කල්යාණ වචනයන්ද කල්යාණ චේතනාවන්ද කල්යාණ ගුණධර්මයන්ද අසුරු කරන්නේමි පූජනීය උතුමන් හට පූජා සත්කාර කරන්නේමි මගඵල නිවන් සුව සාදා දීමට හේතු වන ප්‍රතිරූප දේශයක් ආශ්‍රය කරන්නේමි සම්්‍යක් ප්‍රයෝග ප්‍රත්‍යයෙන් පුරාකෘත කුසල ධර්මයන් මතු කර ගන්නේමි තුන්දොර දහමට නමාගෙන තැමින් ජීවත් වන්නේමි බහුසුතවන්නේමි දැනි ශිල්පයන් හදාරන්නේමි සුවිනීත ගිනය ඇත්තෙක් වන්නේමි සුභාසිත වචනම සමකල්ලි භාවිතා කරන්නේමි මෞපිය උතුමනත නිසිසේ සලකන්නේමි අඹදරුවනත නිසිසේ සංග්‍රහ කරන්නේමි දැනි ආජීවයෙන් ජීවත් වන්නේමි ආමිත දාන ධර්ම දානයන් ඉති පුරුදු කරන්නේමි දස කුසල ධර්මයට අනුවම ජීවත් වන්නෙමි ඥාතීන් හට ආමිසයෙන්ද ධර්මයෙන්ද සංග්‍රහ කරන්නෙමි පරෝපකාරය සඳහා වැඩ හැසිරෙන්නෙමි ඉදරින් සිදුවෙන සියලු පාපයන් කෙරින් දුරින්ම දුරුවන්නෙමි ආදීනව සයක් ඇති මග්ගඵානයෙන් සදහත වලකින්නෙමි දාන සීල භාවනාදී වූ ලොවේ ලෝතුරා සුවගෙන දෙන කුසල කිරීමෙහි අප්‍රමාද වන්නෙමි ගරු කටයුතු උතුමනට නිති ගෞරව කරන්නෙමි යටහත් පැවැත්මෙන් නිහතමානී වන්නෙමි ලද දෙයකින් සතුටු වන්නෙමි කළ ගුණ නිති සලකන්නෙමි බුදුබණ ඇසීමෙහි නිරතුරු ප්‍රියවන්නෙමි ඉවසිලි මත්නුවන්නෙමි සුවචකී කරුවන්නෙමි කිල්වත් ගුණවත් උතුමන් දැකීමෙහි ප්‍රියවන්නෙමි සුදුසු කල්හි ධර්ම සාකච්ඡාමෙහි යෙදෙන්නෙමි ඉන්ද්‍රිය දමනයද කෙලෙත් දවන කෙලෙත් තවන යතහත් පැවැත්මෙන් නිහතමානී වන්නෙමි ලද දෙයකින් සතුටු වන්නෙමි කළ ගුණ නිති සලකන්නෙමි බුදුබණ ඇසීමෙහි නිරතුරු ප්‍රියවන්නෙමි ඉවසිලි මත්වන්නෙමි සුවචකී කරුවන්නෙමි සිල්වත් ගුණවත් උතුමන් දැකීමෙහි ප්‍රියවන්නෙමි සුදුසු කල්හි ධර්ම සාකච්ඡාමෙහි යෙදෙන්නෙමි ඉන්ද්‍රිය දමනයද කෙලෙත් දවන කෙලෙත් තවන වීරියද ඇතුව තපෝ ගුණය වඩන්නෙමි තීන සමාධි ප්‍රඥා සංඛාත ශාසන බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නෙමි දුක්ඛය සමුදය නිරෝධය මග්ගය යන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නෙමි සර්ව දුක්ඛයාගේ සංසිඳීම නම් වූ අසංකත ධාතු සංඛාත සාන්ත නිවන් සුව ලබන්නෙමි අතලෝ දහමින් කම්පා නොවනු පිණිස පුරුදු වන්නෙමි ශෝකවන අරමුණෙහි ශෝක නොවන්නෙමි කෙලෙස් උපදින අරමුණෙහි නික්ලේශී වන්නෙමි බිය විය යුතු අරමුණෙහි නිර්භය වන්නෙමි මෙසේ වූ අටතිසක් මංගල්‍ය ධර්මයන් අනුගමනය කරමින් මෙලොව ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන්ද සීල සමාධි ප්‍රඥාවෙන්ද ගුණයෙන්ද නුවණින්ද ධනයෙන්ද ධාන්‍යෙන්ද යසෙන්ද ඓශ්වර්යෙන්ද දාන සීලාදී දස පාරමිතාදී ගුණයන්ගෙන්ද අභිවෘද්ධියට පත්වන්නේමි. පරලොව භවයක් පාසා ජෝති ජෝති පරායනව සුගතියෙන් සුගතියට යම් පාරමී පුරන්නේමි. දෙලොව ජයගන කෙළවර බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිමි සැනසී පැමිණ වදාලා වූ අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමා මහ නිවන් සුව ලබන්නෙමි. මේ මහා මංගල්‍ය සූත්‍ර දේශනාවට අනුව හදාගත හැකි සරල භාවනා ක්‍රමයක්. මේ දේශනාවේ අන්තිම ගාථාවෙන් දෙක පැහැදිලිව තියෙනවා. ඒකාදිසානි කත්වාන සම්බත්ත මපරාජිතා සම්බත්ත සොත්තිං ගච්ඡන්ති සං තේ සම්මංගල මුත්තමං. මේ අන්තිම ගාථාවෙන් කියව ඥානිසංශයයි. මංගල්‍ය ධර්ම අනුගමනය කරන්නෙකුට ලැබෙන ආනිසංශ විශේෂයක්. එමනවාද ඒකාදිසානි කත්වාන මේ අටතිසක් මංගල්‍ය ධර්මයන් කයින් වචනින් සිටිනොත් සම්පූර්ණ කිරීමෙන් සම්බත්ත මපරාජිත සෑම තැනම නුපරදින්නේ කියනවා. කිසිම තැනක පරිදෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉගෙන ගන්න ගියත් පරිදෙන්නේ නැහැ. ගවතනට ගියත් පරිදෙන්නේ නැහැ. වෙළඳාමට ගියත් පරිදෙන්නේ නැහැ. ඒ වගේම රැකියාව මොනවා රැකියාවට ගියත් පරිදෙන්නේ නැහැ. තරගයකට ගියත් පරිදෙන්නේ නැහැ. හැම තැනකදීම ජයග්‍රහණයටපත් වෙනවා. සීල් ගන්න ගියත් පරිදෙන්නේ නැහැ. භාවනා කරන්න ගියත් පරිදෙන්නේ නැහැ. තමා යන කටයුතු 100%ක්ම සාර්ථක වෙනවා මේ මංගල්‍ය ධර්ම අනුගමනය කරන්නාට. සබ්බත් සොත්තිං ගච්ඡanti ඒ කියන්නේ හැම තැනකදීම ස්වස්ති භාවයට සපවත් භාවයට පැමිණෙනවා. මේ මංගල්‍ය ධර්ම අනුගමනය කරන්නේ හැමදාම සපවත් වෙත් භාවයට පැමිණෙනවා. ලෝකයේ හැමදාම තියෙන්නේ මිනිස්යන්ගේ දුක් කරදර ගැන විලි. නමුත් මේ මහා මංගල්‍ය ධර්ම හරියට අනුගමනය කරන්නාට සැපෙන් නිදා ගන්න පුළුවන්. සැපෙන් අවදි වෙන්න පුළුවන්. නපුරු සිහිනයක්වත් කෙනෙන්නේ නැහැ. ඒ වගේම මිනිස්යන්ටත් ඔහු ප්‍රියමනාප වෙනවා. අමනුෂ්‍යයන්ටත් ඔහු ප්‍රියමනාප වෙනවා. දෙවියන්ගේද ආරක්ෂාව නිරතුරුව ලැබෙනවා. ඒ වගේම වස විස අවියාවද ගිනි විපත්ති වලකිනවා. මූණේ වර්ණේ පමණක් නෙමෙයි මුළු ශරීරයේම වර්ණවන්ත වෙනවා, පැහැපත් වෙනවා, ප්‍රභාසර වෙනවා, ප්‍රසන්න වෙනවා. ඒ වගේම චිත්ත සමාධියක් උපදවන්න උත්සාහ කළොත් මහන්සියක් නැතුව හිත සමාධිගත වෙනවා. ඒ වගේම ජීවිතයේ අවසාන මොහොතේදී අර ධම්මික උපාසකතුමා වගේ දුතිගමුණු මහරජතුමාණන් වගේ ආසේ දිස්වෙන දිව්‍ය රත දිව්‍ය කුමාරයන් දිව්‍ය කුමරියන් බලබලා අන්තිම මොහොතේදී සමා කරගත් කුසලයෙන් සන්තෝෂයට පත් වෙලා මනස සිහිනුවණින් අවසන් හුස්ම හෙළන සමත් වෙනවා. එපමණක් නෙමෙයි මේ මහා මංගල දේශනාවට අනුව සමා බලාපොරොත්තු වන ලෝකෝත්තර නිවන් සුවයටද සුවසේම පැමිණෙනවා. සුඛාපටිපදා කිප්පා විඤ්ඤා දැන් මෙතන සඳහන් වුණානේ කෝටි ලක්ෂයක් දෙවියන් බ්‍රහ්මයන් රහත් වුණා එදා ඒ ස්වල්ප දේශනාව තුළින්. අසංකේයයක් පිරිස සෝවාන් වුණා, සකදාගාමි අනාගාමී වුණා. එක්තර සුළු වේලාවකින් ඒ ඇත සතසේ මාර්ගඵල නිවන් ලබන්න ලැබුණේ ඒ ඇ පූර්ව ජාතිවලදී මේ මහා මංගල ධර්ම භාවනාවසෙන් පුරුදු කළා, අනුගමනය කළා. එනිසා මේ ධර්ම දේශනාව සමන් දෙන අපි සෑම දිනකටම කරුණාවෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ මහා මංගල ධර්ම හොඳින් හදාරලා මේවා භාවනාත් නඟලා ඒ අනුව තමගේ පුණ්‍ය ජීවිතය, වාසනාවන්ත ජීවිතය, ධර්ම ජීවිතය, එවාගෙම පාරමී ජීවිතය දියුණුවෙන් දියුණුවට පමුණවාගෙන තමගේ ජීවිත ආලෝකෙන් ලොවත් ආලෝක කරමින් ලොවත් සනසවමින් පෙළවර සහත් පදවියේ පසේ බුදු පදවිය හෝ ලෝතුරා බුදු පදවිය කෙනුතුන් බෝධි ආනෙකින් අමා මහ නිවන් සුව ලබත්වා කියලා මම ගෞරවයෙන් ආරාධනා කරනවා. තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මානෙන් මාසුඳ විහෙදෙන ශ්‍රීමක පත්මයෙන් එවැගේම සුදු බුදුරජාණන් විහෙදෙන දළදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් දෙතු මේ මහා මංගල සූත්‍ර දේශනාවට අපේ নমස්කාරය වේවා. ඒ දේශනෙන් තුන් ලෝකේ සනසවදාල සරුවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපේ নমස්කාරය වේවා. එමගින් මගඵල නිවන් සුව සාක්ෂාත් කරගත් ආර්ය උතුමන්ගේ ආර්ය ගුණස්කන්ධයටද අපේ নমස්කාරය වේවා. අපටත් මේ මහා මංගල ධර්ම අනුගමනය කරමින් ඒ උත්තරීතර ලෝමී ලෝතුරාසුව සාක්ෂාත් කරගන්න ලැබේවා. මෙතෙකින් සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් එවාගෙම සීල සමාදානයෙන් තුන්සිත පහදවා ගැනීමෙන් ධර්ම සංකල්පනා සිත නගා ගැනීමෙන් මංගල්‍ය ධර්ම සිතට අදිෂ්ඨාන කර ගැනීමෙන් සිදු කරගත්තා වූ කුසලානිසංස බලයෙන් එවැගේම රත්නත්‍රා අනුභව බලයෙන් මේ පින අනුමෝදන්ව දී මණ්ඩලයේ ආරක්ෂාවෙන් පිට සවන් දුන් සෑම දිනාටම සිතක් සාන්තියක් යහපතක් ආරක්ෂාවක් ආශිර්වාදයක් මංගල්‍යයක් වේවා මෙලව ආයුර ආරෝග්‍ය සම්පත් සැලසේවා සාම්පරායක ස්වර්ග සංඛ්‍යාත සම්පත් සිද්ධ වේවා කෙලවර බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ ආબોධ කොට නිමි සැනසේවදාල ගාම්භීර ධාරි සත්‍ය ආબોධින් සිද්ධ වෙන අජරාමර ශාන්ත ලෝකෝත්තර අමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා කිය අපි ප්‍රාර්ථනා කරනවා ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්දිකා පුඤ්ඤංතං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්දිකා පුඤ්ඤංතං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්දිකා පුඤ්ඤංතං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ති සීලේක පීඨ ධර්ම ශ්‍රවණී කිරීමෙන් සිදු කරගත් කුසලානිසංස බලෙන් සෑම දිනාට ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවන් සුවත් වේවා. අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී ප්‍රතිපාද නාගින අරිධම් ස්වාමීන් වහන්සේ පැවැත්වූ ධර්ම දේශනාවටයි ඔබේ සවන් දෙන්න. ඉතින් අපි සම්මාන යුදා නොදන්නානේ සියලු දෙනාගේ